සෑම වසරකම මැයි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ බස්නාහිර සහ දකුණු වෙරළබඩ තීරයන්ට ආසන්න මුහුදට කිසේලියා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඉංග්‍රීසියෙන් පෝර්චුගීස් මෑන් ඔෆ් වෝ කියලා හඳුන්වන ලොරියන් වර්ගයේ සත්ව විශේෂයක් පැමිණෙනවා අපිට දකින්නට පුළුවන්. මේ සතා පාවෙන ඉපිල්ලකින් සහ ඒ ඉපිල්ලෙන් හටගන්නා දිග රැහන් වගේ තියෙන ග්‍රාහිකා සමූහයකින් සමන්විත වෙන ජීවියෙක්. මේ ග්‍රාහිකාවල තියෙනවා දංචක කෝෂ්ඨ කියන නමින් හඳුන ඉතාමත්ම කුඩා ශුද්ධ සෛල. මේ සෛලයන් මනුෂ්‍ය ශරීරයක හෝ සත්ව ශරීරයක ස්පර්ශ වුණාම ඒකෙන් නූලක් ආකාරයෙන් තියෙන විතක් එළියට විදිනවා. ඒකෙන් ඇහෙන දරුණු විසක් ශරීරගත වෙන්න කියාවක් තියෙනවා. නිල් පාටට හෝ නිල් පාටට හුරු හෝ පාටට හුරු හෝ යම් කිසි වස්තුවක් දැක්කොත් පෙරළේ රළ සීමාව තුළ තියෙනවා. ඒක පුළුවන් තරම් මගහැර ඇවිදීගෙන යන්න ඕනේ. මොකද ගොඩ ගහලා තියෙන භාගත වියලීගිය පිසේලියා ජීවින් පවා පෑගුණොත් හෝ ස්පර්ශ වුණොත් ඒ දංචක කෝෂ්ඨ මොදාහැ හැකියාව තියෙනවා.